සුනීතගේ කතාව. පෙර බුදුවරුන්ගේ සසුන්වල නිවන් පතා නොයෙක් පින්කම් කළ පුද්ගලයෙක් බුද්ධ ශූන්‍ය කාලයකදී මිනිස් ලොව කුලගේක ඉපද වැඩිවිය පැමිණ බාලජනයන් හා එකතුව සෙල්ලම් කල් යවන්නේ ගමෙහි පිණුසිඟා වඩනා පසේබුදු කෙනෙකුන් දැක ඇඟ හැමතැන වන සෑදුණු එකෙකුමෙන් මුළු සිවුර වසා පොරවාගෙන ඔබ කුමට පිණුසිඟන්නේහිද? මිනිසෙකු විසින් ගොවිකම් වෙළඳාම් ආදියෙන් දිවි පැවැත්විය යුතු නොවේද? ඔබට ඒවා කරන්නට බැරි නම් ගෙවල්වල මලමුත්‍රාදී ඉවත් කරමින් ගේවල පිළිකණු ශුද්ධ කරමින්වත් ජීවත් වන්න යයි උන්වහන්සේට අපහාස කළේය. ඔහු ඒ පවින් බොහෝ කලක් නරකයෙහි පැසී අවශේෂ කර්මයන් මිනිස් ලොව ජාති සිය ගණන් සැඩොල් කුලයෙහි ඉපිද අවසාන වරට අප බුදුරදුන්ගේ කාලයේ රජගහනුවර සැඩොල් පවුලක උපත ලැබුවේය. ඔහු සුනීත නම් විය. ඔහු සෑහෙන පමණට ආහාරය කුදු නොලබමින් නගරයේ කසල ඉවත් කරමින් තමා පහත් කොට සලකන පිළිකුල් කරන සෙස්සන්ට යටහත් බව දක්වමින් වඳිමින් ඉතා දුකින් ජීවත් විය. එහෙත් ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලැබීමට නිසි, රහත්වීමට නිසි, දේව බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබීමට නිසි පින් ඔහුට ඇත්තේය. ඒ බව අඤ්ඤන් තබා ඔහුද නොදන්නේය. එක් දිනක මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොව බලා වදාරන්නා වූ තථාගතයන් වහන්සේට සුනීත පෙනින. ඔහුගේ පුණ්‍ය සම්පත්තියද පෙනින. තථාගතයන් වහන්සේ ඔහුට පිහිටවනු පිණිස භික්ෂු සංඝයාද සමග රජගහනුවර සුනීත පිරිසුදු කරන වීතියට පිඬුසිඟා වැඩිසේක. කසල කඳක් කරතබාගෙන වන සුනීතට පෙරමග බුදුරදුන් වඩිනු පෙනින. සැමටම යටහත්ව සැමටම අයින්ව සිටින සුනීතට ලෝකාග්‍ර වූ බුදුරදුන් වඩනා කල්හි අයින් වී යාමට තරම් චිත්ත ශක්තියක් නොවින. බුදුරදුන් මුණ නොගැසෙන ලෙස පලා යාමටද මගක් නොතිබින. ඔහු කලබල වී කළ හැකි දෙයක් නැත්තෙන් කසල කඳ පසක තබා බිත්තියකට හේතු වී වැඳගෙන සිටියේය. තථාගතයන් වහන්සේ ඔහු සමීපයට පැමිණ සුනීත යයි අමතා ඔහු ධෛර්යමත් කොට නුඹට මේ දුක්ඛ ජීවිකාවෙන් කවර ප්‍රයෝජනයක්ද? නුඹට පැවිදිවන්නට නරකද? යයි අසා වදාළසේක. තථාගතයන් වහන්සේ වචනය අසා සුනීත කිසි කලක නොලැබූ තරම් ප්‍රීතියක් ලබා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාවැනි අයටත් පැවිද්ද ලැබිය හැකි නම් මා පැවිදි නොවන්නේ කිම්ද? භාග්‍යවතුන් වහන්ස මා පැවිදි කරනු මැනව යයි කීය. එකල්හි තථාගතයන් වහන්සේ ඒහි භික්ඛු යයි වදාළසේක. ඒ වචනයෙන් සුනීත පැවිද්ද හා උපසම්පදාව ලැබ පෙරපිනෙන් පහළ වූ සිවුරු හැඳ පොරවා සියවස් ගත කළ මහතෙර කෙනෙකු සේ සුන්දර ශ්‍රමණ ආකල්පයෙන් තථාගතයන් වහන්සේ සමීපයේ වැඩ සිටියේය. ඉක්බිති තථාගතයන් වහන්සේ සුනීත භික්ෂුව විහාරයට කැඳවාගෙන ගොස් කමඨහන් දුන්හ. හෙතෙමේ විවේක ස්ථානයකට එළඹ තථාගතයන් වහන්සේ දුන් උපදෙස් අනුව භාවනා කොට පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්තීන් උපදවා අනතුරුව විදර්ශනා කොට සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියේය. රහත් වූ සුනීත තෙරුන් වහන්සේ වෙත ශක්‍රයාද, බ්‍රහ්මයෝද, බොහෝ දෙවියෝද පැමිණ නමෝ තේ පුරිසාජඤ්ඤ, නමෝ තේ පුරිසුත්තම, යස්ස තේ ආසවා කීනා දක්ඛිනෙය්‍යා සිමාරිස යනුවෙන් පුරුෂ ආජානීයන් වහන්ස ඔබට නමස්කාර වේවා. පුරුෂ උත්තමයන් වහන්ස ඔබට නමස්කාර වේවා. නිදුකානන් වහන්ස ඔබගේ ආශ්‍රවයෝ ෂය වූහ. ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුසු වූහ යයි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කළෝය. තේරගාථා අට්ඨකථා 540. ඇතැම්හු අතීතයෙහි කළ බොහෝ පව්කම් ඇත්තෝද සමහර විට මහත් යසෙසුරෙන් මහා සම්පත්තියෙන් කල්යවති. ඔවුන්ගේ පව්කම් ඇති බව ඔවුහුද නොදනිති, සෙස්සෝද නොදනිති. තථාගතයන් වහන්සේ හැමදෙනාගේ චරිත දන්නාසේක. අදිමුක්තිය පස්වන තථාගත බලය විස්තර කිරීමේදී කියවින අදිමුක්ති දැනීම වෙනම තථාගත බලයක් වතිබියදී මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයට එය නැවත ඇතුළු කොට දක්වා තිබෙන්නේ ඉන්ද්‍රියන්ගේ තත්වය අනුවද අදිමුක්තිය දැනෙන බැවිනි. ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ටි, විචිකිච්ඡා, තීන, උද්දච්ච, අහිරික, අනෝතප්පය යයි ක්ලේශ නම් වූ ධර්ම දශයක් ඇත්තේය. දූවිල්ල වැටුණහොත් එයින් ඇස වැසෙන්නාක් මෙන් යමෙකුගේ සන්තානයෙහි රාග ආදී කෙලෙසුන් උපතහොත් ඒවායින් ඔහුගේ නුවණැස වැනසෙන්නේය. එබැවින් කෙලෙසුන්ට දුහුවිලියයිද කියනු ලැබේ. ඇතමුන්ට නිතර කෙලෙස් ඇති නොවේ. ඇතිවන කෙලෙස්ද ඝනව ඇති නොවේ. ඔවුහු නුවණැසෙහි කෙලෙස් රජස් අධිකව නැති බැවින් අප්පරජ්ජක්ඛ නම් වෙති. ධර්මයෙන් ඈත්ව වෙසෙන සත්පුරුෂ සේවනයක් නැතිව වෙසෙන ඇතමුන්ට නිතරම කෙලෙස් ඇතිවේ. ඇතිවන කෙලෙස්ද ඉතා ඝනව ඇතිවේ. කෙලෙස් දූවිල්ලෙන් වැසී ගිය නුවණැස ඇති ඔවුහු මහා රාජක්ඛ නම් වෙති. තථාගතයන් වහන්සේ අල්ප රජස්කයන් ද දන්නාහ, මහා රජස්කයන් ද දන්නාහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියා මගඵල ලැබීමට උපකාරවන ඉන්ද්‍රිය ධර්ම පහක් ඇත්තේය. නැවත නැවත සේවනය කිරීමෙන් තමන්ගේ සන්තානයෙහි නිතර නිතර ඇතිකර ගැනීමෙන් දියුණු කරගන්නා ලද ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැත්තෝ තික්ක ඉන්ද්‍රිය නම් වෙති. එසේ ඉන්ද්‍රියන් දියුණු කර නොගත්තෝ මුදුන්ද්‍රියෝ නම් වෙති. තථාගතයන් වහන්සේ තික්ක ඉන්ද්‍රිය වූද මුදුන්ද්‍රිය වූද සත්වයන් දන්නාසේක. යහපත් වූ ආශය චරිත අදිමුක්ති ඇත්තා වූ අල්ප රජස්ක වූ තියුණු ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ඇත්තා වූ සත්වයෝ ස්වාර්කාර නම් වෙති. ලාමක වූ ආශය අනුශය චරිත අදිමුක්ති ඇත්තා වූ මහාරජස්ක වූ නොදියුණු ඉන්ද්‍රිය ඇත්තා වූ සත්වයෝ ද්වාකාර නම් වෙති. තථාගතයන් වහන්සේ ස්වාකාර ඇත්තා වූද ද්වාකාර ඇත්තා වූද සත්වයන් දන්නාසේක. ස්වාකාර ඇත්තා වූ සත්වයනට හොඳ නරක තේරුම් කරදීම, ස්කන්ධාදී ගැඹුරු ධර්ම තේරුම් කරදීම පහසුය. එබැවින් ඔවුහු සුවිඤ්ඤප්ප නම් වෙති. ද්වාකාර ඇත්තා වූ සත්වයන්ට හොඳ නරක තේරුම් කරදීම, ගැඹුරු ධර්ම තේරුම් කරදීම අපහසුය. ඔවුහු දුර්විඥාප්‍ය නම් වෙති. තථාගතයන් වහන්සේ සුවිඥාප්‍ය සත්වයන්ද දන්නාහ, දුර්විඥාප්‍ය සත්වයන්ද දන්නාහ. දහම් ඇසීමෙන්, භාවනාවේ යෙදීමෙන්, වර්තමාන භවයේහිදීම මගඵල ලැබීමට සුදුසු පුද්ගලයෝද ඇත. ඔවුහු භව්‍ය නම් වෙති. කොතෙක් දහම් ඇසුවද, කොතෙක් භාවනා කළද, ඒ භවයේදී මගඵල ලැබිය නොහෙන පුද්ගලයෝද ඇත. ඔවුහු අභව්‍ය නම් වෙති. විභංග පාළි 267. ඒතේ සත්තා කම්මාවරණේන සමන්නාගතා, කිලේස ආවරණේන සමන්නාගතා, විපාක ආවරණේන සමන්නාගතා, අසංකා අචින්තකා දුප්පඤ්ඤ අබබ්බා නියාමං ඔක්කමිතුං කුලේසු ධම්මේසු සම්මත්තං ඉමේ තේ සත්තා අබබ්බා. තේරුම, කර්මාවරණේ ඇති, ක්ලේශ ආවරණේ ඇති, විපාක ආවරණේ ඇති, ශ්‍රද්ධාව නැති, මගඵල ලැබීමේ ඕනෑකම නැති, නුවණ නැති, කුසල ධර්ම විශේෂෙහි සමන්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට සුදුසුකම් නැති ඒ සත්වයෝ අභව්‍යයෝය යනු එහි තේරුමයි. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ලෞතුරා බුදුන්ගේ ශරීරයෙහි ලේ ඉපදවීම, සංඝයා බේද කිරීම යන දෙවන ජාතියේ විපාක දීමේහි නියත කර්ම පස අතුරින් යම් කිසිවක් කළ පුද්ගලයෙකුට ඒ ආත්මභාවයේදී මගඵල නොලැබිය හැකිය. ඒවා ලෝකෝත්තර මාර්ගය ආවරණය කරන කර්මයෝය. කර්ම ආවරණයයි කියනුයේ ඒ කර්ම පහටය. නාස්තික, අහේතුක, අකිරිය යන නම්වලින් විවහාර කරන කර්මය හා කර්මඵලය ප්‍රතික්ෂේප කරන දෘෂ්ටි තුනෙන් යම් කිසි දෘෂ්ටියක් ගෙන සිටින්නෙහුට ඒ ජාතියේදී මගඵල නොලැබිය හැකිය. එය ලෝකෝත්තර මාර්ගයේ වසන ක්ලේශයකි. එබැවින් එය ක්ලේශාවරණ නම් වේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දියෙන් උපන්නහුට ඒ ජාතියේදී මගඵල නොලැබිය හැකිය. ප්‍රතිසන්දිය කර්ම විපාකයකි. ලෝකෝත්තර මාර්ගය වසන විපාකයක් බැවින් අහේතුක දුහේතුක යන ප්‍රතිසන්දි විපාක ආවරණ නම් වේ. ආවරණය කරන ආනන්තරය කර්ම නැති, ආවරණය කරන නියත මිත්‍යා දෘෂ්ටි සංඛ්‍යාත ක්ලේශය නැති, ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඇති, ශ්‍රද්ධාව ඇති, බලවත් ඡන්දය ඇති, නුවණ ඇති, පෙරපින් ඇති පුද්ගලයෝ ඒ ජාතියේ මගඵල ලැබීමට භව්‍යයෝය, සුදුස්සයෝය. තථාගතයන් වහන්සේ මොවුහු භව්‍යයෝය, මොවුහු අභව්‍යයෝය යැයි ඒ ඒ පුද්ගලයන් දන්නාසේක. අන්‍ය සත්වයක්ගේ, අන්‍ය පුද්ගලයෙක්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා වූද, අල්ප රජස්ක, මහා රජස්ක, තීක්ෂණ ඉන්ද්‍රිය, මෘද්ධ ඉන්ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඥාප්‍ය, දුර්විඥාප්‍ය, භාව්‍ය අභව්‍ය පුද්ගලයන් දන්නා වූ නුවණ, ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥාන නම් වූ තථාගත බලයයි.